Sarenam gacchami. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජේ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං ිතාවසාධාතු ධම්ම යදිදං ධම්මට්ඨි තථා ධම්ම නියාමතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගඛාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් 500ක් පමණ සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද විශිෂ්ට දේශනේක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනේ සඳහන් වන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමයේ සංයුත්තේහි පච්චය සූත්‍රයේ හැටියටයි මේ දේශනාවේ ඉදිරිපත් කරන්න යෙදුනේ අදට නියමිත විශේෂ ධර්ම දේශනාව සඳහා හේතුඵල සම්බන්ධතාවක් හැඳින්වීම පිණිසයි. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි. මහණෙනි, තථාගතයන් වහන්සේලාගේ පහළවීමක් ඇති කලෙහි වූවද තථාගතයන් වහන්සේලා පහළ නොවන කාලයේද මේ ධම්මට්ඨිතා ධම්ම නියාමතා කියන හේතුඵල ධර්මතාව සෑම කල්ලිම එකසේ පවතිනවා කියන තේරුමයි මේ දේශනාවේ පාඨයේ කෙටි තේරුම. මේ දේශනෙන් අපි හඳුන්වන්නට බලාපොරොත්තු වන්නේ අදට මේ විශාල සංඛ්‍යාවක් මේ පල්ලෝගේ ඥාතීන් අරමුණු කරගෙන පින් පැමිණීමේ අපේක්ෂාවෙන් මේ දහම් පදයේ සවන් දෙන නිසයි. හේතුව වසර 4කට ඉතිදී අද වෙනි දවසේක 2007 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාට උදාපත් වූ උඳුවක් පොර පසළොස්වක් පොහෝ දවසේදී සිද්ධ වූ අනිශ්චිත සුනාමි නමින් හැඳින්වෙන මුහුදු ගැලීමේ විපතින් අභාවයට පත් වූ විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රී ලංකාවේ පවතිනවා. අන්තිම ලක්ෂයකට වැඩි කියලා. ඒ සීල දෙනා වෙනුවෙන් පින් පැමිණීමේ උතුම් අදහසිනුයි අද මේ ධර්ම දේශනයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමාණන්ගේ විශේෂ ආරාධනාවකින් පවත්වනු ලබන්නේ. එනිසා දැන් අපි මේ දේශනාවට සම්බන්ධ කරුණු ස්වල්පයක් සාවධානව සවන් දෙමු. බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ ලෝකේ යථා තත්ත්වය ලොවට හෙළි කර දීමෙන් ලෝකයෙන් එතර වූ වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන ආબોධ කර වුණු පිණිසයි. මේ ලෝකේ කොටින් කියනවා නම් අවීචේ පටන් භවග්‍රිය දක්වා භූමි 31ම සමදාම එකසේ පවතින්නේ නැති බව අපි කවුරුත් අහලා තියෙනවා. සාරවත්යන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ වෙනස් වීම සිදු වෙන්නේ කියන මේ අර්ථකථනයයි. ඒක හේතුව වශයෙන් සඳහන් කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමක් නොව හේතුඵල සම්බන්ධතාව කියන අරමුණයි. හේතුඵල සම්බන්ධතාව කියනකොට බොහෝ දෙනාගේ ධ්‍යානෙ පටිච්ච සමුප්පාද ධර්මයේට. පටිච්ච සමුප්පාද ධර්මයේ මාත්‍රුකා කරගෙන මුළු ලෝක ධාතුවම හේතුඵල ධර්මයන්ට යටත් වී පවත්න ඇති සාරවත්යන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ යනුව සලකා ගැනීමේදී මේ සුනාමි ව්‍යසනයේ කියන එක අද පමණක් නෙමෙයි පින්නතුනි. ඈත අතීතයේ පටන් සිදුවෙන ධර්මතාවක්. පින්නතුන් අහලා ඇති මේ ජම්බුද්දීපයේ කියන අද අපි ඉන්දියාව නමින් හඳුන්වන රටේ මහා දීපයක්. මේ මහා දීපයේ ඈත අතීත කාලයේහි භූමි ප්‍රමාණය තිබුණ වටින් දුදුන් දසදහසක් වටා ප්‍රමාණය තිබුණ මේ ජම්බුද්දීපයේ කියන භූමි ප්‍රදේශය. අපේ සර්වඥන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට එයින් 4000ක්ම මුහුදට වැටිලා 6000යි ගොඩබිම. එයින් 3000ක් හිමවත් ප්‍රදේශයේ දුදුන් 3000ක ප්‍රමාණයයි මිනිස් වාසය. මේ සඳහන් වෙන්නේ මේ ලෝකයේ ඇතිවීම නැතිවීම මොනතරම් පුදුමද නැත්නම් මොනතරම් ස්වභාවික සිදුවීමක්ද කියන එක. අපි ආලා තියෙන ඈත කාලයේදී මේ ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාව ඉන්දියාව වැනි රටවල් ඒකාබද්ධ ගොඩබිම් හැටියට පැවතුනයි කියලා වෙන්නට පුළුවන්. හේතුව ලෝක ධාතුව හැමදාම එක වාගේ එක ආයුෂ් ප්‍රමාණයෙන් පවතිනවා නෙමෙයි. මනුෂ්‍යයන්ගේ කලකට ආයුෂ් ප්‍රමාණය දස වර්ෂයකට බැලේ තිනවා. තා කාලයක අසංකේය දක්වා වර්ෂයේ ආයුෂ වැඩි වෙනවා. ඒ කාලවලදී මේ භූමි ප්‍රමාණ විශාලත්වයට පත් වෙන බව කර්ම සහිතව පැහැදිලි කරගන්න පුළුවන්. අවුරුදු අසංකේය ආයුෂ කාලවල දෙවියන්ට වඩා දිව්‍ය ලෝකයේ හැම තින සම්පත්වලට වඩා මනුලව සම්පත් බහුලයි. ඒ කාලයේදී මුළු ලෝක ධාතුව පුදුම විදිහේ සම්පත්තලින් පරිපූර්ණව පවතිනවා. මනුෂ්‍යයන්ට ජරා මරණ කියන එක අහන්න නැති තරම් බොහෝම දුරස්තරයි. ඒ විදිහට කාල පරිච්ඡේදයේදී මේ ලෝක ධාතුව විශාල ප්‍රමාණයකින් පැවතිච්ච ඇති තේරුම් ගන්න පුළුවන්. තවත් දසවර්ෂක බැගින් ඉන්න කාලයේදී මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්ණ ශරීර බල ආහාර පාන ප්‍රණීත ආහාර පාන ඖෂධ වර්ග සියලුම දේවල් පිළිගෙන යනවා. දසවර්ෂ කාල වෙනකොට ලුණු යඹුල් පවා නැති වෙලා යනවා. ප්‍රණීත ආහාර කිසිවක්ම නැති වෙනවා. මනුෂ්‍යයන් බොහොම කර්කශ ජීවිත ගත කරන්නන් බවට පත් වෙනවා. මේක කවුරුත් කරනවා නෙමෙයි ලෝකවාසී සත්ත්වයාගේ సంతානතුල පහළ වෙන ක්ලේශ ධර්මයන්ගේ බලපෑමයි. අසංකේය අවශ්‍යිත දසවර්ෂයට බැහැගෙන ඉන්නේ සමහර විට ලෝභයේ මුල් කොට ඇති අකුසල උස්සන්න වීමෙන්, සමහර විට ද්වේෂයේ උස්සන්න වීමෙන්, සමහර විට මෝහයේ උස්සන්න වීමෙන්. ඒ අකුසල මූල තුන ප්‍රධාන වී අකුසල් බහුල වීම නිසා තමයි මේ ලෝක සත්‍යයේ මනුෂ්‍ය ජනතාවගේ ආයුවන් සැප බල ඥාන පිරීගෙන ඇවිල්ලා මේ ලෝකේ ඉතාම කුඩා ලෝකයක් බවට පත් වෙනවා. ලෝකේ කියන්නේ මේ භූමි ප්‍රමාණය. ජලාශ වැඩි වෙනවා. මේ විදිහට වැඩි වෙන මේ ලෝක ධාතුවේ දැනට සර්වඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 51ක්ම ගත වුණා. ඉතින් මේ කාලය තුල වෙනස් වීම රාශියක් අපට අහන්න ලැබුණා. ඉතින් තුන් දන්නව නේද? මේත වර්ෂ 2300කට 2250කට පමණ ඉහතදී ලංකා දීපයේ පුදුමාකාර සුනාමි විපත්‍ය සිදු වුණ බව. ඒකෙන් ලංකා විකට රාජධානි තුනක් පස්සෙන් පැවතුණා. රාජධාත රුහුණු රට, එවාගේ මේ මලය රට. මේ මලය රට රාජ්‍ය කෙරුවේ කල්යාණි තිස්ස රජතුමා. රාජධාත හිටියේ එළාර රජතුමා. රුහුණු රට හිටියේ කාවන් තිස්ස රජතුමා. මේ කල්යාණි තිස්ස රජතුමා කැළණි ප්‍රදේශයේ රාජධානිය කරගෙන ඉන්න අතරේ එතුමාට එතුමාගේ සොහොයුරු රාජකුමාරයෙක් දෙන්න ඉගෙන ගත්ත රහතන් වහන්සේ කෙනෙකුගේ උපකාරී කල්යාණ තිස්ස කියන නම ඇතිම රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ අක්ෂර ශාස්ත්‍රයේ තමයි මේ රජතුමාත් සහෝදරයෙක් දෙන්න ඉගෙනගෙන තිබුණේ. අය අතර රජතුමාගේ සහෝදරතුමා තරුණ වයසේදී රාජ මහේසිකාව සමඟ අනියම් සම්බන්ධයක් තිබෙන බව දැනගෙන ඔහු බන්දනාගාරගත කරන්න සූදානම් වෙනකොට සංගමයේ ගියා. අන්තිමේදී ඔහුගේ තියෙන සම්බන්ධතාව නිසා චරපුරුෂේ කුරු කරලා සිවුරු දරාගත්ත, කියන්නේ ඕන කෙනින් තමම සිවුරු දරාගත්ත කෙනෙක් හැටියට අර රහතන් වහන්සේ සමග රාජගෙදරට යන්න එන්න පුරුදු වී සිටියා. රහතන් වහන්සේ හිටියේ රජුණන්ගේ කුලූපක ස්වාමීන් වහන්සේ නමක් කියලා. රජතුමා ඇතුවේ රහතන් වහන්සේගේ හිත මිත්‍ර ශිෂ්‍ය නමක් කියලා. එනිසා කිසිම වෙනසක් නැතුව ටික කාලයක් ආශ්‍රය කළා. ඔය අතර අද සහෝදර රාජකුමාරයාගේ රහස් ලිපියක් රාජදේවියට මේ චරපුරුෂයා තෙවලා දාන වන්දනලා ආපසු යන වෙලාවේදී රජතුමා රාජමහේසිකාවත් පසුගමන් යන සිට තිබුණා. පසුගමන් ගිහිල්ලා ආපසු රජවාසලට හැල්ල එනකොට මේ චරපුරුෂයා අර විස වෙන්නේ පහ වෙලා නිසා එතුමිය යකට අහුවෙන්නේ ලෝම විශිකල. ඒක අහුන රජතුමාට ඇහිලා කෙනෙක් ළම අහලව ගත්තා කියෙව්වා. කියලා බැලුවාම මේ රහතන් වහන්සේගේ අකුරු, මේ රහස් ලිපිය රාජමහේසිකාවට පුදුම විදියේ කෝප ආවිෂ්ට වුණා. මේ තරම් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න මෙත්ත මේ තැනැත්තා මේ අපරාධ කළා නේද කියලා. ආම මේ දෙදෙනාම අත්අඩංගුවට ගත් රහතන් වහන්සේ චරපුරුෂ ජීවරධාරියයි. කිසිම සමාවක් නැහැ, කිසිම වගේ භාගයක් නැහැ. අන්තිමේදී දෙදෙනාම ඝාතනය කළා. චරපුරුෂයා මුහුදට දැම්මා කෙල් ගසා දාලා, මේ රහතන් වහන්සේ කෙල් කටාරමක දාලා කිරිනුවම් පාන්න සැලැස්සුවා. හැබැයි රහතන් වහන්සේ තමන්ගේ ඉරිදි බලයෙන් ඒ තෙල් කටාරම උඩ සමාපත්තියෙන් ඇදීඳගෙන රජතුමාට ගාථා 100කින් ධර්ම දේශනා කළා ඉතින්වන්ත ඇවි. ඒ උන්වහන්සේගේ කර්මයේ පාපිය. ඒ කියන්නේ විස්තර වශයෙන් අපි කෙටියෙන් කියනවා නම් ගොපරළමයේ කුසිටින කාලයකදී කිරි උණු කරන්න හදනකොට කිරි අට්ටියට මැස්සෙක් වැටුණා. මේ මැස්ස අරගෙන ඉවත් කරන්න තිබුණා. කිසිම ගාණක් නැතුව මැරිච්චාවි කියලා නිතගිනි තිබුණා. ඒකෙන් මේ මැස්ස කිරියාටීම තැඹිලා මැරුණා. මේ කර්ම ඵල බලය නිසා දීර්ඝ කාලයක් නරකාදී දුක් විඳලා මනුෂ්‍යාත් භව 499ක්ම මේ වගේ තෙල් කටාරමක එහෙම නැත්නම් ගිනියම් වෙන්නේ ජලාශයක ජන්මයේ භාජනයක කලුරිය කරන්න සිද්ධ වුණා. මේ 500 වෙනි වාරයයි. ඒ නිසා උන්වහන්සේ ඉරිදීන් ඉවත් වෙලා යන්න අවශ්‍ය වුණේ නැහැ. කර්මයේ පාවක තිර දුන්නා. නමුත් ඒ සිද්ධ වුණේ පුදුම දේව කෝපය. අන්තිමේදී මේ රහතන් වහන්සේ ඝාතනය කළ මුහුද දැම්ම නිසා දේව කෝපයක් වෙලා මුළු ලංකාවම යට කරන්න මුහුදු ගැලීමක් වුණා. ගව හතක් තිස්සේ සියල්ලම යට කරගෙන ආවා පටුන් ගන්සී ගණනාවක්. මොනතරම් විපත්තියක් වෙන්නේ නැද්ද? ඒ වෙලාවේදී කල්ප දහස් ගණනාවක් පෙරම් පුරාගෙන ඉන්න මහා පින් ඇති රාජ කුමාරිකාවක් මේ රජතුමාගේ තිය දේවිය කියලා. මුළු රටේම දෛවඥව රජතුමාට අනුශාසනා කළා මිනිහ බිල්ලක් දුන්නොත් මේක නවතිනවා කියලා. ඉතින් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න කැමති නැහැ. මේ දේවිය කියන මහා වීර කුමාරිකාවකව මම යනවා මගේ රට වෙනුවෙන්. මා මොකටද දාන්න කිව්වා. අන්තිමේදී මේක පිනක විපාකයක් ගන්න අවස්ථාවයි. එනිසා රජතුමා ඊට සුදුසු භාජනයක් සකස් කරගෙන උරුවක් සකස් කරලා එහි සතහන් කළා මේ කල්යාණ ඉච්ඡත රජතුමාගේ දේවිය කුමාරිකාවයි කියලා මොබට යොමු කළා. හැබැයි මෙතුමිය මහා පුණ්‍යවන්ත උත්තමාවක් නිසා එතුමියගේ පුණ්‍ය බලයයි එතුමියගේ අධිෂ්ඨාන බලයයි නිසා මා මොද යලීම නැවතුණා. අන්තිමේදී එතුමිය දකුණු දිශාවට නැගෙනහිර පළාතට ගිහිල්ලා කාවන්තිස්ස රජතුමාගේ රාජධානියට ගොඩ වුණා. අන්තිමේ කාවන්තිස්ස රජතුමාගේ අගමැසිය වුණා. ඒ නිසා බුද්ධ ශාසනය රකින්න බුද්ධ ශාසනයේ පිහිට වෙන මහා පින්ඇති දරු දෙන්නේක් ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරන්න එතුමියට වාසනාව උදාපත් වුණා. අද කාලේ වෙනකොට මේ ඉතිහාස කතා සුරංගනා කතා වගේ තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් මේ මෑතක සිදුවෙච්ච සුනාමි ව්‍යසනය නිසා බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න හැකි වුණා මේක සිදුවෙච්ච බව සත්‍යයි නේද කියලා. ඒ කියන්නේ කල්යාණ ඉස්ස රජතුමාගේ කාලයේ මුහුදු ගැලීම සිද්ධ වුණා නේද කියන ඉතිහාස කතාව මනමින් පිළිගන්නට කාරණා යෙදුණා. ඒ නිසා දැන් අපි සඳහන් කරන්න යන්නේ වර්තමානයේ සිදුවෙච්ච මේ සුනාමිය ගැන. මම හිතනවා මේට සවන් දෙන විශාල පිරිසක් මේ සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වෙලා ශෝකාන්විතව සංවේගයෙන් ඉන්න පිරිසක් හැටියට අපි හිතෙනවා. ඇත්ත වශයෙන්ම මේක සංවේග විය යුතු කාරණයක්. ඒ මොකද නොසිතුව විරු පිටකක් සිද්ධ වුණේ ලංකාවට පමණක් නෙමෙයි ඉන්දුනීසියාව, එවාගේ මැලේසියාව, තායිලන්තේ මේ ආදී රටවලටත් මේක තදින් බලපෑවා. විශේෂයෙන් ඉන්දුනීසියාවට අධික ලෙස බලපෑවා. මේක පෙරත් එහෙම කොටිකොත් මුහුදු ගැලීම් තිබිලා තියෙන ලංකාවට ආවේ නැහැ. මේ වාරි තමයි අරියටම ලංකාවට ආවේ. මේක හේතුක ඵලයක්. හේතුක ඵලයක් කියන කත සාධක වශයෙන් හිතන්නට ඕනේ. විශේෂයෙන් ওই අවස්ථාව අපටත් මුණපාන සිදුවෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ සෑම වර්ෂයකම අපි විශේෂ ආරාධනයක් ඇතුව කතරගම කිරිවේල මහා පින්කමකට වඩින සිරිතක් තිබුණා. ඒ දවසත් හරියටම අපට ඒ සඳහා ගමන් මඟ යෙදී තිබුණා. ඒ ගමනේදී මම නා උයන ආරණ්‍ය සේනාසනයේ සිටේ. මට එන්නේ සිද්ධ වුණේ කොළඹ බලා දෙසැම්බර් මාසේ 24 වෙනිදා. දෙසැම්බර් මාසේ 24 වෙනිදා අපේ සඳවත් මහත්මයෙ අනුරාධපුරයේ සුද්ධ භූමි වන්දනා කරලා මා සමග කොළඹට එක්කාවා. හැබැයි ඒ එන්නේ තිබිච්ච දවසේ උදෑසන අලුයම් කාලයේ 3:30 පමණ මේ සිද්ධිය මට පෙරනිමිති වශයෙන් පෙන්වුවා. මොකද මේ දෙවිදේවතාවන්ගේ සහයෝගයෙන් වෙන්නට පුළුවන් මට පෙන්වුවා මේ සිද්ධිය සැබෑ සිද්ධිය පෙන්වුවා සිහිනේ. නමුත් මං කාටවත් කිව්වේ නැහැ කාරණේ මේකයි. එහෙම සිහින දැක්ක පමණින් සියල්ල සත්‍ය වශයෙන් අපි පිළිගන්නේ නැති නිසා. ඊළඟට අපි කොළඹට ඇවිල්ලා නාවල නිවෘත විශ්වවිද්‍යාලයේ තිබුණ සීල භාවනා වැඩසටහනක ධර්මදේශනයක් මේක පවත්වලා අවසායෙන් පස්සමම ගල්දුව ආරණ්‍ය මූලස්ථානයට වැදියා. කල්යත්තුව මම දැනුම් දීලා තිබුණා ගල්දුව ආරණ්‍ය සේනාසනයේ අපේ සංවිධායක ස්වාමින් වහන්සේට 26 වෙනිදා උදේ පාන්දර 4:00ට මම අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයක් වන මාතර පුහුල්ලැල්ල යෝගාශ්‍රමයට පිටත් වෙලා යන්නට ඕනේ. ඒ සඳහා වාහනයක් ලෑස්ති කරලා තියන්නේ කියලා. නමුත් ඒ දවස වෙනකොට විශේෂ පෝයක් නිසා බොහෝම වාහන නොයෙක් ප්‍රදේශවල වන්දනා ගමන් පිටත් වෙලා. නිතර අපි සම්බන්ධ වෙන වෑන් රට ඔක්කොම ගිහිල්ලා. ඒ නිසා අපි මේක පෙර සම්බන්ධ නොවූ එහෙම නමුත් හොඳ පහසු ඇති අලුත්ම වෑන් රටයක් අපට යොදලා දීලා තිබුණා. හැබැයි 4ට යන්න ලැබුණේ නෑ. උදේ 4ට යන්නයි සංවිධානය වෙලා තිබුණේ. ඒත් අපි කියන්නේ උපේක්ෂකව ඉවසා ගත්තා. ඊළඟට හරියට මේ 26 වෙනිදාට එළිවෙන්නේ ඒ පාන්දර 3:30 පමණ අතරතුර මට මේ කාරණය හරියටම පැහැදිලිකොට සිහිනෙන් පෙන්වුවා. ඒ වෙලාව පුදුමහාස්කම සිද්ධ වුණා. මම ඊටාම තනිසලා මාර්ගයක පිය ගමනේ යනවා. මේ යන වෙලාවේ එක පාටම මුහුදු ගැලුවා. වම් පැත්තේ තිබුණ උස මුස කන්දක්. ඒ කන්දර නඟින්නේ කිසිම උපකරණයක් කඩිපෙලක් පකාක්වත් අල්ලා ගන්න දෙයක් නැහැ. කැඩේ චිවුරු තිබුණේ. ඒ වෙලාවේ මම මේ වතුරට ඇඟිල්ල දික් කරලා කිව්වා මම බය නැහැ. මම හොඳින් සිල් රැකලා තියෙනවා. ඒකම මගේ ආචාර්ය උපාධ්‍යාන වාසලට මම උපස්ථාන කරලා තියෙනවා. මගේ වයෝ වෘද්ධ පියාණන් වාසලට මම උපස්ථාන කරලා තියෙනවා. මං උතුම් සීලයක් නැකමන් බය නැහැ මං මේ කන්දර නගිනවා කිව්වා. පුදුමේ කියන්නේ මං ඉරිදීන් ගිහලා වගේ කන්ද උඩ මුහුද ගැලුවා. මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන දවසේ අලුයම් කාලේ මට පෙන්නුවා. හැබැයි මගේ හිතේ පුදුම විදිහේ ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් හිතේ රැඳුණා. කවදා හරි මේ දෙකක් වුණොත් මං පිළිපදින්නේ මෙහෙමයි කියලා. ඒ නිසාම ඒ වගේ අපි උදේ පාන්දර හිල්දානේ වළඳලා හයට හතර පිටත් වුණා. ගල්දුවාරණ්‍යෙන් හතර නම්යි මායි පස් නම්යි. කොග්ගලේ ත්‍රිපිටක ධර්මාතිනින් පස් නමක් ගන්න තිබුණා. එතෙන් යනකොට උදේ 8යි. ඒ පිරිස සූදානම් කරවගෙන එතනින් පිටත් වෙනකොට 8යි 20යි. ඊළඟට අපි කොග්ගලේ ගුවන්තොට පොළ ළඟට ඇවිල්ලා එතනින් යන ප්‍රධාන මාර්ගයේ මාතර බලා යනකොට ඉමාතර ගමනේදී අපිට මුණ ගැහුණා අහංගම යලිගම මිරිස්ස. මේ මිරිස්ස නගරයත් පහු කරගෙන යනකොට මිරිස්ස නගරයේ කෙළවර තියෙන උඩුපිල කියලා ප්‍රදේශයක්. එතන තියෙනවා මුහුදු මේ මෝය කටක්. එතන පාලමක් තියෙනවා ගඟක්. දකුණු පැත්තේ තිබුණ මුහුදයි විශාල ගොඩනැගිල්ලක්. ඒක පාසල් ගොඩනැගිල්ල. වම් පැත්තේ තිබුණ අර වගේම විශාල කඳු වැටිය. හැබැයි ඒක නම් පරිපල තිබිලා තියෙනවා පස්ස දැනගත්තේ. ඇත්ත වශයෙන්ම ඒ පාලම පව කරලා බඹ කීපයක් අපි ඉස්සරහට පියමන් කරනකොට ඈතින් පෙනුණා මුහුදු ගල නැති. චක්‍රතේකුත් යාන් රතේකුත් දෙකම යට වුණා පෙනුණා. ඒ වෙලාවම මම ඒඳුරාට කිව්වා දෙවියන් මහත්මේනි අපි හැරෙමු නේද? හැරෙමු කියුවාට හැරෙන්න වෙලාවක් නෑ. ආවා අපි ළඟට විශාල ජලේ. ඒ වෙලාවේදී මම අපේ පිරිසට කිව්වා මේ ගාථාව කියන්නේ සබ්බපාපස ගාථාව. කියන්නේ ඇයි මට හොන්නේ සද්ද වැඩි මේ වතුරේ ගෝසාව. ඊළඟට මේ වාහනේ ඉස්සුණා. සම්පූර්ණයෙන් අරුවක් වාගේ පැද්දි පැද්දි මේ පාලමේ වැටෙන්නේ එනවා. මේ පාලම පැත්තට එනවා. ඔය අතරතුර විශාල ලේලන් බස් එකක් මාතර පළාතේ සිට ගාලු බලා යන බස් එකක් අපි පියමන් කරගෙන ගාලු පැත්තට පියමන් වුණා. හැබැයි වැඩි දුරක් ගියේ නැහැ. බස් එක විනාශ වුණා. විනාශ වුණ බව මම දැක්කේ නැහැ. මට කිව්වා. ඊළඟට පාලමට ආසන්න වෙනකොට පුදුම විදිහේ අහස උසර රැල්ලක් ආවා. ඒ පාලමට දකුණු පැත්තෙන් මුහුදට ආසන්නව තිබුණ කඩ තේලියක් තව තට්ටු ගොඩනැගිල්ලක් අපි දැක්කා. ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒ වගේ සම්මුදොත් අරගෙන අපි පැත්තෙන් දැන් වතුරේ එනවා විශාල ජල ස්කන්ධයක්. ඒ වෙනකොට අපේ ගරු ස්වාමීන් වහන්සේලා ඇතැම් කෙනෙක් ලපටි ඇතු හිටියා වයස 18 20 වගේ. එයත් ටිකක් බය වුණා. මම එකපාරට ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා. ඉතිපිසෝ ගාථාව අර මේ පාවෙදී එනකොටම පටන් ගත්තේ. ඒ කියලා මේ දැන් එනකොට මට කිසිම බියක් ඇති වුණේ නැහැ. මොකද මම රාත්‍රියේ සිහිනෙන් දුටු දේ හරියටම හරි. මම එකවරටම මම අසාලගෙන හිටියේ උඩ තියෙන අත්වැලේ අල්ලගෙන මම කිව්වා එකපාරටම කියෙවුණා. කල්යතු හිතානේ කියන ඒ වචනේ. මුදු මණිමේ කළා දෙවියන්ට පෙනේවා. මේ සිල්ලුතුන්ට අනුසුදක් වෙන්න යනවා. වාම දැල්ල නවත්තුණු නවත්තුණු කියලා කියුණා. පුදුම ආශ්චර්යයක් පින්නතුනි. ඒක නම් පුදුම ආශ්චර්යයක්. ගොඩ තැන දැල්ල ගොඩට බෙදී ගියා. මුහුද තැන දැල්ල මුහුදට ඇදී ගියා. අපේ වාහනේ ගල් ගැවන වගේ හෙල්ලෙන්නේ නැතුව මුහුදට මුණලා නැවතුණා. මේක නම් හිතන්න බැරි තරම් සිද්ධියක්. පසු දවසකදී අපේ ගරු ස්වාමීන් වහන්සේලා ගිහින් තියෙන මේ තැන බලන්න පුදුම වෙලා තියෙනවා. මේ තරම් දුෂ්කර භයානක තැනකින් කොහොමද බේරුනේ කියලා. ඒ වෙනකොට දැගෙන ගිය ජලයේ අතර අපේ සමහර තරුණ ස්වාමීන් වහන්සේලා දොර ඇරගෙන වතුරට බැස්සා. මට කිව්ව බහින්න අනේ ස්වාමීන් ආය සැල්ලටි කියලා. මං අත දික් කළේ කියලා බාහෙන් දෙපා දරුවෙනි. අය ඇල්ලෙන්නේ නැහැ. මම හොඳට වාසුරේ අඩු නම් පස්සේ බහින්නම් කියලා බහගත්තා. ඉතින් ඒ වෙලාවේ පන්සලේ ස්වාමීන් වහන්සේලා නමකුත් පහලට බහලා අපිට කිව්වා උඩට වඩිමු කියලා. අපි උඩට එක් කරගෙන ගියා. ඇත්තෙම පඩි 200ක් නැගිනේ තියෙන කඳු වැටියක්. ඒක පුරාණ රජමහා විහාරයක්. සත්ත්‍යගිරි රජමහා විහාරය කියලා. කපුහෙන් කන්නේ කියන ප්‍රදේශෙදි කියන්නේ. ඉතින් ඒ ස්ථාට ගිහිල්ලා අපි සිවුරු තෙමිච්චේවා ඒ ළඟදීන් අතරතදී බොහෝ දිනේ කොතෙන්ද ගොඩ වුණා මේ නාමෙන් කියන ටුවරිස්ට් පිරිසක් බේරිලා ගොඩ වුණා. එවන් ඒ පාර යන්නේ නැතු ගොඩක් එතෙන් රැස් වුණා. සිල් පිරිසක් හිටියා. ඔය අතරේ ආන එසේන ආසනේ වැඩිහිටි ස්වාමින් වහන්සේ දෙනම අපට බොහෝම අනුග්‍රහ කළා. ඇත්ත වශයෙන්ම මේක පුදුම සිද්ධියක්. ඒ වෙලාවේදී අපේ පුල් මූලස්ථානයේ දැනුම් දෙන්න දුරකථන පණිවිඩයක් ගන්නන කිසිම කෙනෙකුගේ නෑ පණිවිඩ ගන්න උපකරණ ඔක්කොම තිබිලා. ඒ අතරේ අපි ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟ හොඳට වැඳලා දේවආරාධනයේ කුල පිළි තුන් සූත්‍රයේ කියලා රටට සෙත් පැතුවා. ඒ වෙනකොට අපට ආරංචි වුණා මෙන දානෙට වඩින්නේ කියලා. මං ඇවිල්ලා කොහොමද අද මේ දානෙ මෙතෙන්ද? අනේ ස්වාමීන් වහන්සේ දාන පාර්සල් 1000ක් ගෙන යන වෑන් දෙකකින් එක වෑන් එකක් මුහුදට ගියා. අනිත් වෑන්ක මේ ආහාර පාර්සල්ට ගොඩ වෙන තැන රැඳුණා. ඒකෙන් අපේ ඔක්කොටම මේ ආහාර පාර්සල් ලැබුණා. මං ඉතින් පින් දෙලා දාන්නේ වැළඳුවා. කාන්දලා අපට තිබුණා පොය කරන දවසක් නිසා පොය කළා. පොය කළාත් මං පිරිසෝත්‍රයක් කියලා ඊළඟට තවත් දුරට කොහොමද මේ අපේ පණිවිඩය දෙන්න ඕනේ මූලස්ථානට කියලා දුරකථන පහසුවක් සොයනකොට ටුවරිස් ලේඩි කෙනෙකුගේ තිබුණා හෑන්ඩ්ෆෝන් එක. අපි කිව්වා කරුණාකරලා අපට උපකාර වෙන්න. ඇති මේ බොහොම ගෞරවයෙන් අපට ඒක බාර දුන්නා. අන්තිමේදී මූලස්ථානෙට දැන්නවා. අපි පැමිණි ආරණ්‍ය සේනාසනයට දැන්නවා. කිසිම බයක් අපට හිතුනේ නැහැ. ඔය අතරතුර තමයි අපි එක් යන්න ආවා. හවස 3ට 3 අමාරට පමණ ගෝල්වැල්ල යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් එවාගේම දායක මඩුල්ලක් හේත් ඒක අපි කිසියෙම කරදරයක් නැතුව එතෙන් ගිහිල්ලා හොඳ දුනු පෑම් පහස් වෙලා දවසේ ඉර ගත්තා. ඒ මුල් අවස්ථාවේදීවත් සිදු වෙන අවස්ථාවේදීවත් සිදු වෙලා අදව නැතුළු මේ සුනාමි ඉපතට වුණ මොහොතේවත් අපට කිසිම බියක් ඇති ගැනීමක් ඇතුුනේ නැහැ. මේක ධර්මතාවක්. මේකට හොඳ සාධකයක් තමයි බෝසතාණන් වහන්සේගේ පුදුම සත්‍යක්‍රියාවක් මේ පින්නතුන් අහලා ඇති. සුප්පාරක ජාතකයේ කියලා එක දිග කතාවක් මම කෙටියෙන් කෙටියෙන් කියනවා. අපේ බෝසතාණන් වහන්සේ නව යාත්‍රාවලින් වෙන්දාම් කරන යාත්‍රික ගමක පහළ වුණා. බොහොම ලස්සන රත්තරන් පාට ශරීරයක් හැම දිනාටම ප්‍රසාදයේ ලැබෙන රූප විලාසයක් ඇති වුණා. අසේ පහළ වුණේ සසර පාරමී පින් බලේ නිසා. උන්වහන්සේ තරුණයේ තපත් වෙලා මේ නාවික යාත්‍රාවලින් වෙළඳාම කරමින් ඒ ගම දියුණු කළා. එක දවසක් මේ නැවේදී මොහොදුරැල්ලක් වැදලා මූණට ඇස් දෙකම අන්ධ වුණා. පස්සේ ඉතින් කාටන් කිව්වා මම මේ රස්සාව අත්හරින්න ඕනේ. දැන් ඉතින් මන් නිසා මේ අනිත්‍යයි කරදර වෙයි කියලා මොදෙනෝගේ හිටියා. ඔය අතරතුර මෙතුමා බොහෝම උගත් පඬිවරයෙක් වෙහිටියේ බැවින් රජතුමාගේ රාජසේවයට කැඳෙව්වා. එතුමාට අර උපදේශක කියන්නේ රජතුමාට උපදේශ දෙන කෙනෙක් හැටියට පත් වුණා. එතෙන්දී රජතුමාගේ කිසිම හැඟීමක් නැහැ මේ පුද්ගලයාගේ දක්ෂතාව ගැන. එක දවසක් මංගල ඇතේ මංගල අශ්වයක්, මංගල රථයක්, රථයක් එවාගේ පළසක් මේවා වරින් වර ගෙනලා පෙන්වුවා එතුමාට. මේ අගය කියන්නේ කියලා එතුමා අතගාලා තමයි අගය කියන්නේ. ඔය හතරව ප්‍රතික්ෂේප කළා ඇතා කොටයි අශ්වයා එවාගේම කෙක්කේ එවැනිම රාතයේ මේ සිඳුරු සහිත ගහකින් හදාගත්ත මේ රොද ආදීන් හදාගත්ත රාතයක් පළසත් මීය කාල කොනා අනික කවුරුත් දැක්කේ නැහැ. ඒ නිසා රජුරෝ ඒ උත්තරයට කහවණු අට අට දුන්නේ. පස්සේ මෙතුමා කල්පනා කළා මේ රජුරෝ ආදීට තෑගි දෙන්නේ කර්ණවෑමියෙක් දෙන්න මුදලක් වාගේ නේ. මට වැඩක් නැහැ මේ රස්සාවෙන් කියලා ඉතින් ඉංගෙදර ගියා. ඊළඟට අනිත් අර දෙලඳාම යන ඒ නාවිකයෝ මෙතුමාට කිව්වා ඔබ ආශ්‍රයයට ඇස් නැත. ඔබ ආශ්‍රයේ නුවණ කාටවත් සම කරන්න බෑ. එන්න අපට උපකාර වෙන්නේ කිය. ඉතින් එහෙම නැවතත් ඒ වෙළඳාමට යනවා මෙතුමා පෙරමුණේ යන්නේ. මෙතුමා නුවණින් තමයි දකින්නේ ඇහෙන්නේ. ඔය අතරේක පුදුම දවසක් පුදුම දෙයක් සිද්ධ වුණා. අවුල් දවස් 7ක්ම නැව යාත්‍රා කරනකොට මුහුදේදී දැඩි සුළං වේගයකට මේ මුහුද ගහ මේ නා ගහගෙන යන්න පටන් ගත්තා. මේ නා ගාගෙන යනකොට ඈතට ඈතට කිසිම ලෙසකින් වළක් පාන්නට බෑ. ඉන්න ඒ පිරිසට පෙනින් දකින් ලැබුණ මේ මිනිස්සු වාගේ පිරිසක් මොහොතේ ගිරෙනවා, මතුවෙනවා, ගිරෙනවා, මතුවෙනවා. හරියට මිනිස්සුන්ගේ ස්වභාවයයි පේන්නේ. දැලුවා මේ ඇත්තගේ මුහුණු හරියට මේ කඩ කැටි වාගේ, කඩ කැටි කියන්නේ මේ දැලිපිහේ වාගේ. ඊපස්සේ ආ මේ ආචාර්යයන් වහන්සේ මේ කවුද මේ විදිහේ මේ හැසිරෙනවා මේතන? ආ ඔය ස්ථානෙද කියන්නේ කුරමාලියේ සමුද්‍රය කියලා. හැබැයි එතන තියෙනවා බොහොම වටිනා වස්තු. එයි මෙතුමා ඒ බව කියන්නේ නැතුව දලන් දාලා අයින් ගත්ත කොටස. ඊළඟට තවත් දුරට යනකොට විශාල ගිනි කඳුවාක තැනක් දැකින් ලැබුණා. දිවිශනා පුදුම විදියට. කිව්වා මෙන්න මේ විදියට ගිනි දැල් වෙනවා වගේ අපට තැනක් පේනවා මේ මොනවද? ආ මේකට කියන අග්නිමාලී සමුද්‍රය. එතුමා දන්නවා මෙතන තියෙන ජාතින ස්වර්ණ තියෙනවා. ස්වර්ණ අර ඔය දැලෙන් ගොඩ ගත්තා. අරගෙන දුන්නා මේ නැවට. තවත් ටිකක් දුර මේ නැව යාත්‍රා වෙනකොට දැකින් ලැබුණ හරියටම කුසතන පේලි පේලි වාගේ කිව්වා මේ පැත්තේ හරිම නිල් පාට කුසතන වාගේ පේලි පේනවා. ආ එහෙනම් ඔතන ඔකට කියන්නේ කුසමාලිය කියලා. ඊළඟට තෙන්දි වයි දෝරේ මාණිකේ තිබිලා ඒවත් උදුලා දුන්නා. තාදුරට යනකොට හම්බ වුණා කිරිම කිරි පාට මුහුද. එයා කිව්වා හරිම කිරි පාටයි මුහුද. කිව්වා මේකට කියන්නේ දදිමාලිය කියලා. එතෙන්දී තෙතුමා රිදී තිබිලා අප්‍රමාණ රිදී ප්‍රමාණයක් දැලකෙන් අරගෙන දුන්නා නැවත. ගොම යනකොට පස්වෙනි වරට මොන ගැහුණා වඩබා මුඛයේ මේක නම් පුදුම තැනක් ඈත පේනවා වේගෙන් ඝෝෂා කරමින් ජලය ප්‍රවාහණය වෙනවා යනවා ඒවා කියන මහා තෙබ වාගේ ජලස්කන්ධ පාතට පාතට වැටෙනවා කිව මේ විදිහට තත්ත්වයක් පේනවා ආචාර්යයන් වහන්සේ. ආ එහෙනම් ඉතින් දැන් යන්න පුළුවන් තැනක් නෙමෙයි ඕක තමයි වඩවා මුඛයේ කියන්නේ ඔතන ජීවත් නම් මොනම කෙනෙක් වා රැඳෙන්නේ නැ විනාශ වෙනවා. මිනිස්සු කිව්වාම කෑකෝ ගහන්න පටන් ගත්තා මරහනේ. මේකම කියා හිටිය ඔබල කලබල වෙන්න එපා මං ඉන්නවා. මාව ඉක්මනින්ම නාවල සුවඳ මේ ගල් වෙලා හොඳට සුදු අඳවන්න. අඳවන්න මට මේ වතුර පැන් කලයක් දෙන්න. දැන් කලයක් දුන්නා. මෙතුමා ඒ නැව් ඉසට ගිහිල්ලා සත්‍යඥාවක් කළා. මම යම් දාසක මගේ ජීවිතය ගැන දන්නේ නම් යම් තැනක පටන් මගේ ජීවිතය ගැන මතක ඇති නම් එදා පටන් අදවන තුරු ප්‍රාණඝාත කළා නැහැ, සොරකම් කළා නැහැ, මිච්ඡාචාරයක් නැහැ, බොරුවක් කියලා නැහැ, සුරාපාන කළා නැහැ. මේක සත්‍යයි. මම පිරිසිදුව පන්සල් දක්වා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මේ නැවහම අපේ අවශ්‍යතාව තැනට ගමඩ පැමිණේවා කියලා නැවෙසට වැක්කෙරුවා. දැන් කලේ පුදුම ආචාර්ය මෙතුමාගේ පුණ්‍ය තේජසයි සත්‍යක්ෂය බලය නිසාම මේ නැව හැරිලාවිලා ගොඩබිමක් අටේස් දත්තඩන් මේ නැව හිමියාගේ ගෙදර මුදලටම ආවා කියනවා. පුදුමයි නේද? ඒවා තමයි සත්‍යක්ෂය බලය. මේ විදිහට සිදුවීම් අපි දැකලා ආලා තියෙනවා. මේතර අපිට සම්මුඛ වෙච්ච බොහෝ දිනේ කියා හිටියා තම තමන් මේ සුනාමියට යට වෙන වෙලාවේ කළපු දේවල්. සගාවත් වෛද්‍යවරයෙක් ඡායති කුරුණෑගල පිරිසක් හරියටම කාවට ආසන්නව සුනාමියට යට වුණා. ඒ ඇත්තන්ගේ වාහනේ පෙරළුණා. නමුත් මේ පස් දිනාම අත්ල් බැඳගෙන සබ්බ පාපස ගාථාවයි අනිච්චාවත සංඛාරා ගාථාවසිය කියා එක තැනකදීන් පොල් ගහක් කැල්ලේ එකක් කඩාගෙන වැටුණා. එක තැනකදීන් කණුවක් කැල්ලේ එකක් කඩා වැටුණා. ඔය අතරතුරේ කවුරු හරි දෙන්නෙක් මේ වතුරේ ගමන් කරමින් කියවා එන්න අපි පස්සෙන් එන්න. ඒ පැත්තේ විශාල වලවල් තියෙනවා. එයාට කිසියකට වැටෙන්නේ නැතුව මේ දෙන්න අපේ ආරණ්‍ය සේනාසනේ වෙත කරගෙන යා ගල්දුව මූලස්ථානයේට. පුදුම ආශ්චර්යය කෙතන ගියම දෙන්නම නෑ දකින්නේ. මේගොල්ලෝ හිතුව අපට මේ කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් වෙන්න ඇති මේ ඇවිල්ලා මාර්ගයේ පෙන්වෙයි කියලා. නැත්තම් ඒගොල්ලෝ අනාථ වෙනවා. ඔය වගේම අම්බලංගොඩ සදාවත් පුති. තමන්ගේ නිවසත් මෑණියනොත් යට වෙනවා දැකලා මෑණියන් කරට අරගෙන කිව්වා මම පන්සියෙන් දැකලා තියෙනවා සත්‍යයි. මගේ මෑණියන් මා ගොඩ ගන්නෙමි කියලා ඒ වතරේ ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි ගොඩ වුණා මෑණියන් දැකගත්තා. අනේ දරුවා පැවිදි වෙලා ඉන්නවා අපි ළඟ. ඔය වගේම තව මව කෙනෙක් කිව්වා බොහොම දුෂ්කර තැනක් හම්බන්තොට ඒගොල්ලෝ වාහන දෙකක බස් දෙකක 80 ගණනාවක් වන්දනා ගමනක් ගිහිල්ලා එනවා. ඒ අතර විශාල රැල්ලට අහු වුණා. මේ ඇත්තෝ ගහක් ආසන්නව හිටිය නිසා ගහ බදාගෙන තුන් සූත්‍රය කිව්වා. තුන් සූත්‍රය කියනකොට කිසිම කෙනෙකුට කුඩා දරුවෝ පවාහිතිය කිසි කෙනෙකුට අනුතරක් නැතුව අතර බැහැර ගියා. අද ඒ ඇත්තෝ බොහොම සැනසෙල්ලි ඉන්නවා. මේ වාගේ සිදුවීම් රාශියක් අපි දැකලා තියෙනවා. මේ වාරි එනිසා මේ තම තමාගේ චිත්ත සංකරණ තුළ ජනිත කර ගන්නා වූ පුරුදු කරන්නා වූ සීලාදී ගුණධර්ම නිසා බොහෝ දිනෙක මේ වාගේ ඉපතකින් නිදහස් වෙලා තියෙන හැටි අපට දකින් ලැබුණා. ඉතින් මගේ ආත්ම ප්‍රත්‍යක්ෂයෙන් මම දන්නවා. ඒ නිසා මම මේ ගැන ඉතාම කරුණාවෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණේ මේවා සිදුවෙන්නේ දෙවියන්ගේ දේව ශාපය සමත් නෙමෙයි. එවැගේම මිනිසයන් තුළම පවත්නා වූ යම් යම් අකුසල කර්ම බලවේග නිසා සිදුවෙන විපත්ති. අර ඈත අතීතයේ සිදුවීම් තුළින් ඒක අපට පැහැදිලි වෙනවා. දැන් මේ කල්යාණිතිස්ස රජතුමාගේ කාලේන දේව කෝපයක් හැටියට ගන්න පුළුවන්. ඔය වගේ දේව කෝපෝලිය සිදුවෙච්ච විපත්ති අපි බොහෝ දේශනා තුළින් අහලා තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේගේ කාලේ කොහොමද සිද්ධ වුණා? ඒ කියන්නේ සුණාපරන්ත ජනපදයේ වෙළඳ පිරිසක් නව නගල වෙළඳාමයන් අතරට ඒ සුණාපරන්ත ගමේ ප්‍රධාන චිතුගෙදර තුවල පුන්නම කියන චිතුපුත්‍රයාගේ වැඩිමහල් සහෝදරයා පැවිදිලා හිටියා සුණාපරන්ත පුන්න රහතන් වහන්සේ. ඒ පුන්න රහතන් වහන්සේ සීලට වැඩලා තමයි ඔය මකුලක විහාරදී රහත්තුනේ. ඉතින් මේ සහෝදරයතුමා පමණයි මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ යථා තත්ත්වය දන්නේ. ඉරිදිවල්ලා විඥා සහිත රහතන් වහන්සේ නම එක දවසක් මේ මුහුදු යාත්‍රාට කල් ඇතුව ස්වාමින් වහන්සේ ගෙදරට වඩම්මලා සීල් සමාදන් වෙලා දානෙ පිළිගන්නලා ඉවන්නේ ස්වාමීන් වහන්සේ මුහුදු යාත්‍රාවකින් එළඳාම යනවා. මුහුදු ගමන් බොහොම අනතුරුදායකයි, අපි ගැන වරින් වර ආවර්ජන කරන බැනවේ කියලා. සැබවින් මේ පිරිස නව යාත්‍රා ගමන් කරද්දී විශාල පළවෙනිකින් යන අවශ්‍ය තැනට නෙමෙයි මනුෂ්‍ය වාසයන් නැති විශාල දූපතක් ගොඩ වුණා, සමීප වුණා. මේ ඇතෝ නැව රැංගුරන් දාලා දැන් මේ ගොඩ වුණා. මේ ඇවිල්ලා කෑම හොදාගත්තා. ඒ වන අන්තරයක් තිබුණ විශාල වන අන්තරයක්. එක්කෙනෙක් පොරවකින් මේ ගහකට කොටලා බැලුවම තනිකක් හඳුන් ගත්. කල්පනා කළා අපි ගෙන යන බඩුවල කිසි වටිනාකමක් නැහැ. මේ හඳුන් කියන જાතියේ විහෙතක් තරම් කැල ලක්ෂයක් වටිනවා. අපි ඒ නිසා හඳුන් ගස් කපාගෙන අපේ බඩු මූණේ දාලා ගෙනියමු කිව්වා. ඉතින් මේගොල්ල සමහර කෙනෙක් යන හදන අතර සමහර කෙනෙක් ගස් කපුවා. ඔක්කොම හඳුන් ගස්. හඳුන් ගස් කපලා ඒ වනිසේ ඇටින සකස් කරලා පටවා ගත්තා මේ නැව් යාත්‍රාවල. ඔය අතරේ මේ ගස්වල එක් නැත්තම් වෘක්ෂයන් ඇසුරු කොට ඇති වෘක්ෂ දේවතාවෝ කිපුණා. කිපුණා මේ මිනිස්යා මරහ දමමු කියලා තීරණය කළා. මේ ගොඩබිම මරහ දැම්මොත් ගොඩබිම දුගද වෙන නිසා මුහුදිනි මරමු කියලා සීලම දෙවියෝ එක ආරාසෙන් යුතුව මේ පිරිස නැවත නැව යාත්‍රාව දියස්කල විගත විශාල උත්පාතයක් ඇති කළා. ඇතිල නැවුන යට වෙන්න පටන් ගත්තා. එනාමේ අනිත් පුරුෂයෝ අනිත් පුද්ගලයෝ බෞද්ධ නෝන නිසා ඔවුන් අදහන දේවල් කේකියා කෑකෝ ගෑවා. නමුත් අර චෝල පුන්න සිටුවරයා අර රහතන් වහන්සේ ගැන කිව්වා අපේ රහතන් අපේ පුන්න ස්වාමීන් වහන්සේට අපි පෙනේවා අපට පිහිට වේවා කියලා. ස්වාමීන් වහන්සේ දිව කණින් මේක දැනගෙන වහාම සැලකින් ඇවිල්ලා රහසේ තෙනී හිටියම දේවතාවෝ පසුබට වුණා. රහතන් වහන්සේ කිරි ගරුත්වයෙන් දැල්ල නැවතුණා. මේ පිළිස ඉදිරියේ ස්වාමීන් වහන්සේ ඔබලට මොනවද ඕන දැන්? අනේ ස්වාමීන් අපට ගමට යන්න යෝන. උන්වහන්සේගේ දකුණු පායේ මාපටැඟිල්ලෙන් මේ නැව ඉසට පියවර තියෙනකොට හරියටම ශනිකින් මෙයාටගේ ගමටම ආවා. මේ ආශ්චර්ය සිද්ධිය නිසා මුළු ගමම බෞද්ධ ගමක් වුණා ඊට පස්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500ක් වැඩම කරවලා ඒ ස්ථානයේ සැබෑම බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බවට පත් වුණා. ඒකට කියන වාණිජ ගාම කියලා මේ මකුලක විහාරයේ පිහිටි ස්ථානයේ. අද බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනා හිතන ඇති කොහෙද කියලා ඒක මක්කම කියන ස්ථානය ඇටියට එම අට කතාවේ සඳහන් වෙන කරුණ වලින් සාධනය වෙනවා. පැහැදිලි වෙනවා. එනිසා මේ වාගේ සිදුවීම් බුද්ධ කාලයේ තිබුණා. එනිසා මේවා ආශ්චර්ය සිදුවීම් සමහරට දේව කෝපලින් සිදුවුණා, සමහරට මිනිස්යන්ගේ ඒස ධර්මයන් අකුසල ධර්මයන් හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි කවදාත් මුණ ගැහිලා තියෙන අපට බොහෝ අවස්ථා අපි අනන්ත ජාතිවල මුණට යටවෙලා මේ පරිලෝකයෙන් තියෙනවා. මසුවට සිදුවෙන්න පුළුවන් සසරේ හිටියොත් එනිසා සරුවඥන් වහන්සේ මුලින්ම සඳහන් කොටවදාළ දේශනාව තුළින් අපට උගන්වලා තියෙන්නේ මේ ලෝකේ හැමදාම එකලෙස පවතින්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේ තුල කවදාකවත් නිත්‍ය වූ සැපයක් නැහැ. දෙව්ලෝකයට ගියත් එයින් වෙනස් වෙනවායිමත් පහළට එනවා. බමලෝකයක් තමයිමත් පහළට එනවා. එනිසා මොනතරම් දීර්ඝවස දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ගියත් ඒවා සදාකාලික නැති බව ඥානවන්තව තේරුම්ගෙන එයින් නොනැති මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා කටයුතු යෙදෙනවා, පිළිවෙත් පුරනවා. ඒ සඳහා නියම උපදේශනයේ දේශනා කළා තියෙන්නේ එකම ශාස්ත්‍රඥ වහන්සේ ශාක්‍යමුනිේන්ද්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ කාලයේදී නොඑක් නිර්වාණ ගාමිනී ප්‍රතිපදා තිබුණා. ඒ සියල්ලම ලෝකයේ ඇතුළේ ඇසිරෙන ප්‍රතිපදා මාර්ග පමණයි. අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වෙලා සියල්ල සියලෝ ආකාරයෙන් ආબોධ කරගෙන සම්මා සම්බුද්ධත්වයේ පිහිටාගෙන මහා කරුණාව මුල් කරගෙන සර්වඥතාඥානේ පදනම් කරගෙන ලෝතම ධම්ම සිලස්සෙවා කෙලජාත ජාත වල පින්දම් කරගෙන ආව පාරමී පුරාගෙන ආව බෝධිකාරක ධර්මයෙන් පුරාගෙන ආව සුවිශාසංකේයේ නව කෝටි 40ක් දෙනාම ඒ ධර්මිය ආબોධ කරගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. ඒ ධර්ම වාසනාව මේ සිංහල බෞද්ධ රටට තියෙනවා. ඈත කාලයේ සිංහල බෞද්ධ රටේ මොනතරම් මාර්ගඵලාභී ආර්යයන් වහන්සේලා වැඩි හිටියද ගණන් කරන්න බැරි තරම් ආර්යයන් වහන්සේලා වැඩි හිටිය බව සාධක සහිතව තියෙනවා. එවාගෙම දැන් මේ මොහොතේදී අපි හිතන්නට ඕනේ අපි සීලම දනමත් මේ සිංහල බෞද්ධ රටක පහළ වී සිටිනවා. එනිසා මේ රටේ තියෙන මේ සම්පත් සියල්ලම වෙනස් වෙන බව තේරුම්ගෙන වෙනස් වෙන මේ ලෝක ධාතයෙන් එතන වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා අප විසින් කළ යුතු වන්නේ ගිහි පැවිදි හැම දෙනා විසින් සුපරිසුද්ධව සීලය ආරක්ෂා කිරීම. සීලයක පිහිටායෙන් නොනැති සමත භාවනා වඩමින් හිතේ සමාධි ශක්තිය දියුණු කිරීම. සමාධි ශක්තිය දියුණු කරන්න කරන්න විදර්ශනා ඥාන තියුණු වෙන්නේ මොහොත් වෙන්නේ ඊළඟට විදර්ශනා භාවනාව යෙදෙනවා. සමහර කෙනෙක් සමත නොවදාම විදර්ශනා වඩන්න පුරුදු වෙනවා. ඒකත් හොඳයි. නමුත් නියම අනුපිළිවෙල තමයි සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට. ඒ ධර්මතා තුන මැනවින් අනුගමනය කිරීමේදී විමුක්ති විමුක්ති ඥාන දර්ශනයකින් අවස්ථාවක් සාක්ෂාත් කරගන්න ලැබෙනවා හේතු සම්පත් ඇතිව. සමහර කෙනෙක් හිතෙනවා ඉස්සර කාලේ එක ගාථා පද අතර කැසූ පමණින් රහත් වුණා නම් ඇයි අද බැරි කියලා. ඇත්ත වශයෙන්ම හිතන්න වටිනවා මේ වචන අර්ථය. එදා කාලේ මේ විදිහට හතරපද ගාථාවක් ඇසූ පමණින් රහත් වී තිබෙන්නේ මාර්ගඵල ලැබුවේ තියෙන්නේ පෙර ජාති කල්ප කෝටි ගණන් එවින් වට තමන්ගේ නුවණ දිනු කරගෙන ආපු නිසායි. එනිසා අප විසින් හිතන්න ඕන අපට එහෙම නුවණ දිනු මදි නිසා වෙන්නට ඕනේ මෙච්චර බුදුබණ ආද්දේත් අපට මාර්ගඵල නිවන් ලැබෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අගාධව මාර්ගඵල ලබන්න අපට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් පිළිවෙත් පිළිමත යම් හේකින් අපට මේ ජීවිතයේ අතපසු වුණොත් අපි ගන්න උත්සාහය අපට පාරමිතා වෙනවා, බෝධිකාරක ධර්ම වෙනවා, මීළඟ භවයක හෝ මීළඟ බුදුසසුනකදී හෝ අපේ මේ සීල සසල දුක් අසර අවසන් කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතුවක් වෙනවා. එනිසා අපි ඒ සඳහා අතිශයින්ම උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් මේ සිදුවීම නිසා විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. මේ සුනාමි විපත්තියෙන් පීඩිතපත් වූ සංවේගයට පත් වූ විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. සීල නොරකින අය සීල් රකින්න පටන් ගත්තා. එවාගෙම භාවනා නොකරන අය භාවනා කරන්න පටන් ගත්තා. ඒවා දියුණු කරගන්න උත්සාහවන්ත වුණා. ඒ මොකද මේ තරම් විපත්ති තවත් ඉදිරියට එන නිසායි. සැබවින්ම ඊළඟට වර්ෂයක් පිරෙන දවසේදීද සුනාමියක් එනවා කියන ආරංචියට විශේෂයෙන් මුළු දකුණු ලංකාවේම පිරිත් දේශනා නෙක් පින්කම් ආරම්භ කළා. කුදුමේ කියන්නේ ඒ පිරිත් දේශනාවේ හේතු කොටගෙන සුනාමි රැළි ලංකාවට ඒ වාරේ ආවේ නැහැ, ඈත රටකට ගියා. මෙන්න මේක නිසා හොඳින් පැහැදිලි වෙනවා අපි ධර්මයේ ඇසිරෙනකොට අපට ආරක්ෂාව ලැබෙන හැටි. එනිසා ධම්මාවේ රක්කති ධම්මචාරින් කියන බුද්ධ වචනය අපි මැනවින් පිළිගන්නා බැවින් පුළුවන් තරම් උත්සන්දමින් අපි ධර්මයේ ඇසිරෙන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා දැන් අපි මේ මොහොතේදී එම සුනාමි විපත්තියෙන් විපතටපත් වූ පින්වත් විශාල පිරිසකට පින් පැමිණවීම පිණිසයි මේ අද මේ ධර්ම දේශනාවේ. ඒ සඳහා දැන් මේ සෑම දිනම මෙතන රැස්ුණා වූද ශ්‍රී ලංකාවේ මිද සවන් දෙන්නා වූද සුනාම් ඉපත්තේ සංවේග ප්‍රාප්ත වූ විශාල පිරිසක් ඉන්න බැවින් ඒ හැම දෙනා මෙච්චෙත් මේ පුණ්‍යානුමෝදනයේ සවන් දෙන්න ඕනේ. විශේෂයෙන් ඒ දවසේ තවත් ගලගත්ු ලංකාවටම විශාල පාඩුවක් වුණා. ඒ කියන්නේ පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ කාවාරියේදී මුදට යට වුණා. උන්වහන්සේ ආගියතාවක් අද දක්වන්නේ ඉතින් උන්වහන්සේටත් අපි විශේෂයෙන් කුණ්‍යානුමෝදකනල්ඩ ඕනේ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ධර්මානුශාසනා කරමින් විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදු කළේ මහා උත්මයේ කුණ්‍යාසයට මේ කුසල් බලෙන් සසර වසන තුනේ වෙන එකක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ උන්වහන්සේ පැතුම් බෝධියකින් අමාම නිවන් සුවත් වේවා කියලා අපි ගෞරවයෙන් පින් පමුණුවමු. එවාගේම සුනාමි වියසෙනෙන් අතුරුදාන් වූ සාංචින්තක හා චානක ප්‍රියනාල් පුතුන් දෙදෙනාටද එදින මියගිය හා අතුරුදාන් වූ සියලු දෙනාටද පන්ව සපත් වීරපාණී ඉක්ගොඩ ගෙදර විසු ඒවගේ මහතාටත් එම මහත්තියටත් කීන්දේ මහමෝකලානී විසු අන්ද්‍රස් මහතාටත් එම මහත්මිය හා පරණව සපත් සියලු ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ නුගේගොඩ මිරියානේ පදිංචි ඒවගේ මුදලාලි මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහභාගී වෙනවා. ඒ නම් සිහිපත් කළා වූ සියලු ඥාතීන් මේ කුසල් කෙරෙහි සතර වසන තුරු සුගති සම්පත් සිද්ධ වී වියසණයන්ගෙන් තොරව පාරමී පුරා පැතු බෝධි වලින් අමාම නිවන් සුවත් වේවා කියලා අපි කරුණාවෙන් පින් පමුණුවනවා. එවාගෙම තංගල්ලේ මියුරියල් අධිවර්ධන මහත්මිය ඇතුළු සිල් දෙනා විසින් දෙසැම්බර් මාසයේ කියන්නේ 2004 දෙසැම්බර් මාස 26 වෙනිදා අද වැනි දවසක සුනාමි දැල්ලට අසුව නැසේ ගිය තංගල්ලේ විශ්‍රාමලා විදුහල්පති කලාභූෂණ රණී අමරදාස මහතාණන්ට නැසේ ගිය මිනිබිරිය චන්දිමාලියට එසේම එම නිවේශයේදී මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන පිණිස මේ ධර්ම දේශනාවට ආරාධනා කොට පැවැත්වුවා. තවත් දායකත්වයෙන් දරනවා කොල්ලම්බුව වස්ත දීපේ හබරාදුව WG පුණ්‍යලතා මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ අද දවසේ ඒ කියන්නේ 86 වෙනි වර්ෂයේ ජන්මදිනයේ සිහිපත් කරන KD වික්‍රමරත්න දයාබර මෑණියන්ට නිරෝගී සුවය සමග දීර්ඝාසු ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම එමෙම මේ තවාසර විශ්වගත පෙළෙනසේ ගිය WGS FM සේපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හා තනිරුවන්ට සහ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ සෑම දෙනාටත් මේ කුසලානුභාවයෙන් නවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධියේ පැතුම් වූ බෝධියකින් අමාම නිවන් සුවත් වේවා කියලා අපේ කරුණාවෙන් පින් දෙනවා. අද ධර්ම දේශනාවේ තවත් දායකත්වයක් ලබා ගන්නවා කරවත මංකඩපාරේ වැමේ කැලේ වත්තේ නෝමා සුමනපාල මහත්මිය ඇතුළු පවුලේ සිල් දෙනා විසින් බණ්ඩාරගම රේල්පානේ විසූ මීට වසර 15කට පෙර නැසී ගිය R.A. බෙත්තම් පෙරුම දයාබර පියාණන්ට එම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරේ බෙත්තම් පෙරුම දයාබර මෑණියන්ට කේජී සුමනපාල දයාබර ස්වාම පුත්‍රයාණන්ට තෙරුවන් බෙලෙස් නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. නෝමා සුමනපාල මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් ඒ සෑම දිනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියා අපි මෛත්‍රී කරනවා. එවාගෙම සුනාමි වියසෙනිය මියගිය දෙවනි ලක්නා පරිණවිතාන දියණිය පසන්ලෝචනය පරිණවිතාන පුතුණුවන් HK ඉන්ද්‍රාණි මහත්මිය ශ්‍රී ලංකා චතුරාණි මුණසිංහ දියණිය යසිඳු භාෂිත මුණසිංහ පුතුණුවන් ගණක රාජිත පරිණවිතාරණ පුතුණුවන් ඇතුළු සුනාමි වේසණියන් මියගිය සියලුම දෙනාට මේ කුසල අනුමෝදන් කරනවා. ඒ සෑම දෙනාට සසර වසන තුරු මෙවැනි විපතකටපත් නොවී භවයක් පාසා හොඳ සුගති භූමිවල චරිසරමින් දාන ආදී දසපාරමී පුරා ඊටාම සුවසේ සසර කතරින් එතෙර වේ ලැබෙන සාන්තේ අමාම නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාව. එනිසා දැන් මෙතන සහභාගී වන්නා වූද ශ්‍රී ලංකා දූපතේ මේ තුන් ධම් දේශනාවට සවන් දෙමින් මේ කියාට පින් පමුණුවන්නේ සෝදානන්ව සිටින්නා වූ දෙනෝ දහසක් දෙනාද මා සමග ගාථාව කියා ඥාතීන් දෙපැන් වඩා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පිං නෑයන්ත අත් වේවා නෑයෝ සසර දුකින් අත මිදී දෙලව ජයගෙන අමාම නිවන් සුව ලබත්වා. දේවාදාතනේ කොට ඇති බැවින් දෙවියන් දෙපින් දීම කළ යුතුයි. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එතාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා දානං දදන්තු සන්දාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා සීලක පීත ධර්ම ශ්‍රවණේ කිරීමේ ඥාතීන් දා දෙවියන් සෑත ලෝකයාට පින් දීමෙන් අත් වූ කුසලානිසංස බලයෙන් පින්වා සෑම දෙනාට මෙලව ආයුරාරෝග්‍ය සැපත සාම්පරායක ස්වර්ග සම්පත් දෙලව සුභසිත සැලසී පැතු උතුම් බෝධියකින් අජරාමර සාන්ත අමා මහ නිවන් සුභ සාක්ෂාත් වේවා කියා අපි මෛත්‍රීන් පින් පමුණු වුණා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.